මානවහිමිකම් කොමිෂන් සභාවේ කරුණරහා පහුගේ කාලවල ඇතිවෙච්ච තත්ත්වයන් සමග ජාත්‍යන්තර මැදිහත්වීමක් හෝ ජාත්‍යන්තර පරිශ්‍රණයක් පවත්වනවාට කැමති වෙන්නේ නැහැ. ඉතාම පැහැදිලිව කියන්නට ඕනේ, අපි අපේ වැඩපිළිවෙල තුල ඇතිවෙච්ච පැහැදීම තුල පහුගේ මාස කිහිපේ මේ රටේ අවුරුදු පහුගේ 7-8ක් හදා කරපු විදුලි පුටුව මාතෘකාවෙන් අපි අයින් කරගෙන තිබෙනවා. දැන් ආයි විදුලි පුටුවක් ගැන කතා කරන්න කාටවත් බැහැ. ඒ වගේම දැන් සති කිහිපයකට කලින් මාන්නුගේ කොමිෂන් සභාවේ හයිබ්‍රිඩ් අධිකරණය පිළිබඳ හයිබ්‍රිඩ් එක අපි අයින් කරගෙන තිබෙනවා. දේශීය යාන්ත්‍රණයක් තුල අපේ ආන්ක්‍රම ව්‍යවස්ථාවට යටත්ව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම අපේ පැහැදිලි ඉස්සර සාර ප්‍රතිපත්තියක්.